අවස්ථාවක් ලැබිලා තියෙනවා රට හදන්න. අපි මැරෙන්නේ ඉස්සෙල්ලා මේ රට දියුණු රටක් විදිහට. ඒක තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රාර්ථනාව. ඒකට තමයි අපි ජනාධිපති මෛත්‍රී සිරිසේන සිරිසේන මහත්මත් එක්ක යන්නේ. 18 වෙනිදාට ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ. දැන් අපි එළියට ආවට පස්සේ චූස් ගාන හුලම් බැස්ස සඳහා. අපි නාම යෝජනා වලට ගියා. එක නිල් කොඩියක් තිබුණේ. ඒ මෛත්‍රීපාල සිරිසේන අපිට විශ්වාසයි. එතුමා බොහොම අහිංසකයි. එතුමා මාර හමුදා වගේ වැඩ කරගත්ත මේ කාලකන්ණී. නමුත් එතුමන් අවශ්‍ය වෙලාවට නියම විදිහට කතා කරා. පැය කතා කරා එතුමා කොලයක් බලන්නේ. මුළු දේශපාලන විශ්ලේෂණයම කරා. එතුමා පැහැදිලිවම කිව්වා නැවත වරක් මහින්ද රාජපක්ෂ පරාද